මට ඕප් කමිටු වලට හමු නොවුන බොහෝ තොරතුරු ප්‍රමාණයක් තියෙනවා මේ වංචාව සම්බන්ධයෙන්. පාර්ලිමේන්තුවේදී සභාගත කරලා ඕනෙම අධිකරණයකදී සාක්ෂියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කරුණු කාරණා රාශිය මා වෙත තියෙනවා. ඉතින් පාර්ලිමේන්තුව විසිරුව ඇත්තේ පරීක්ෂණ ඉවර කරලා තිබුණ පරීක්ෂණයක වාර්තාව එළියට එන එක නතර කරා. තුනින් හඳුන්වන්නේ මන්ත්‍රීතුමා වාර්තාව පිට කරලා ඒ පිළිබඳ විවාදය ඇති වෙනකොට තවත් කොමිසම් සභාවක් දාන්න නෙමේ තියෙන්නේ. කොමිසම් සභාව දානවා නම් අධිකරණ බලය තියෙන කොමිසම් සභාවක් වී මේ රටේ පොදු ජනතාව තුළ ඉතා විශාල සංඛ්‍යාවක් මතුවලා තියෙනවා. කවුරු කවුරුත් එකතු වෙලා මහා ලංකා ඉතිහාසයේ විශාලතම වංචාවේට දඬුවම් පැවැන්වීමක් කරන්නේ නැහැ කියලා. දැන් අපි බලමු කෙට පාර්ලිමේන්තු විවාදෙදී ඒ පිළිබඳ හොඳ සාවරයකට එන්න පුළුවන් වෙයිද කියලා.